විශ්ව සම්මත වෙන්න කලින් මේක වෙච්ච නිසා දැන් තියෙන අර පරණ මනාපකම එහෙම තියෙනවා. ඉතින් අපි හිතනවා ඒක බේරන්න පුළුවන් විශාල ප්‍රමාණයක් ඒක ඒකෙන් වෙන්න පුළුවන් ගැටලු අවම කරගෙන මේ වාග්ගික දේශපාලන පක්ෂවලට දේශපාලන පක්ෂ විසින් නාම යෝජනා ලබා දෙනකොට හොරකම් වලට සම්බන්ධ වෙච්ච අයට දූෂණ වලට සම්බන්ධ වෙච්ච දූෂිතයන්ට හොරුන්ට එවැනියට නාම යෝජනා දීනවා නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒ නිසා ජාවරංකාරීන්ට දූෂිතයන්ට නාම යෝජනා දෙන්නේ නැතුව මුදමින් සුළු නාම යෝජනා දුන්නොකින් මේ මැතිවරණ සමයේ තියෙන ගැටලුවට අපට උත්තරයක් හම්බෙනවා. අපි හිතනවා දේශපාලන පක්ෂ එහෙම කරාවි කියලා ජනතා විමුක්ති පෙරමුණ ඉස්තර වශයෙන් මේ ආදර්ශයේ මේ ඡන්දෙන් කලින් වගේ මේ ඡන්දෙත් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා.